power of your mind. ඔබගේ මනසේ ඇති බලය ඒ තේමාව අපි කරගෙන යනවා. Now this is a beautiful series. ඉතාමත් අලංකාර තේමාවක්. Now Jesus said, I will build my church and the gates of hell shall not prevail against it. මාගේ සභාව මම ගොඩ නගනවා පාතාලයේ දොරටු වලට ඊට විරුද්ධ වන්න බෑ කියලා. Now when Jesus said I build your church, what did he mean by building the church? Jesus wahanse kiyuhama mama mage sabawa godanaganawa kiyala ein arthawat wanne kumakda? It means he builds individuals because the church is people. You are the church. It's sabava, not the building. Sabawa kiyanne manushya senaga eka nisa deviyan wahanse godanaganne api ekinek kenawa vena venama. So he wants to build you. And how does he build you? What is the material he uses to build you? උන්වහන්සේ කැමැත්ත ඔබව ගොඩ නැගීමයි ඔබව ගොඩ නගන්නට දෙවියන් වහන්සේ පාවිච්චි කරන අමුද්‍රව්‍ය කුමක්ද? The material is the word of God. අමුද්‍රව්‍ය with the inspiration of the Holy Spirit. දෙවියන් වහන්සේගේ වචනය තමයි අමුද්‍රව්‍ය ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම අනුව. So as the Holy Spirit brings this teaching on your mind, how to think, how to be excellent in your thinking, your life is going to be built up strong and the devil, the gates of hell will not be able to touch you and to defeat you. ශුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන මේ මනසේ ඇති බලය අපි ඉගෙන ගන්න අතර මේ දේ අධ්‍යයනය කරන අතර ඒ විශිෂ්ටත්වයේ ජීවිතයක් තුළ ඔබට ඉදිරියට යන්න ඔබට මඟ පෙන්වීම ලැබෙන්න යනවා යක්ෂයාට බැරි වෙනවා ඔබගේ ජීවිතයට කිසි ආකාරයෙන්වත් බලපෑමක් ඇති කරන්නට. You know, there's something special about this church. Every church is special, but our church is very special because we help to build you up strong. Amen. And to be a champion. Amen. To face the world every time being a victor, victor, not a victim. හැම සභාවක්ම හොඳයි යහපත් නමුත් අපේ සභාව ඉතාමත්ම විශේෂයි මන්ද අපගේ සභාවේ අපගේ එක අරමුණක් තමයි ඔබගේ ජීවිතය ගොඩ නැගීම මේ ලෝකයේ ඔබගේ ජීවිතය තුළ ගොදුරක් නොවි ජයග්‍රාහකයෙකු ලෙස කටයුතු කරන්නට At the end of this series you know each one of you you are going to be stronger more victorious and more glorious I can assure you me themawa avasan wenakota oba wada jayagrahikayeku shureyeku wenna yanawa obage jeevithe many people many christians even do not have the opportunity to listen to this kind of teaching boho kitunwanta avasthawak neha meweni igenwim labannata we were in london in brother rohan and preeti sister's house and we did a meeting there ඉංගලන්තේ රොහන් ප්‍රීති අංකල්ලාගේ ඒ සහෝදරයගේ ගෙදර රැස්වීමක් කරනකොට We had a beautiful time. Thank you for organizing that. ඉසුති ඒදේ සංවිධානය කරාට රොහන් At the end of that meeting, you know, several people came up to me and said, "Pastor, I've been a Christian for 20 years, but I have never heard what I heard today." ඒ රැස්වීම අවසානයේ බොහෝ අය ඇවිල්ලා මට කීප දෙනෙක් ඇවිල්ලා මට කියපු දෙයක් තමයි අවුරුදු 20කට වගේ දීර්ඝ කාලයක් තුල අපි කිතුනුවන් වෙලා හිටියා නමුත් මෙවැනි ඉගැන්වීම් අපි ලබලා නැහැ කියලා. So there is something unique something special God has entrusted to us and we must take advantage of it. දෙවියන් වහන්සේ අපිට විශ්වාස කරලා තිබෙනවා මේ විශේෂ දෙයක් පිළිබඳව ඒක නිසා අපි ඒ දේ අත්පත් කරගන්න අවශ්‍යයි. Now last week I was sharing about the importance of our thoughts. අපගේ සිතුවිලි වල වැදගත්කම ගැන මම කතා කරා ගිය සතියේ. I taught you last week that you have the ability to choose which thoughts to receive and which thoughts to reject. මම ගිය සතියේ ඔබට උගන්වනු ලැබුවා කුමන සිතුවිලි රඳවා ගන්නද කුමන සිතුවිලි ප්‍රතික්ෂේප කරන්නද කියලා තීරණයක් ගන්න නැත්නම් තෝරා බේරා ගන්නට හැකියාව දෙවියන් වහන්සේ ඔබට දී ඇති බව. Now to some people this is not acceptable. They will say how can that be? You know thoughts come to me I cannot do anything with my thoughts. සමහර අය හිතන්න පුළුවන් සිතුවිලි මට ඔහේ එනවා මට කිසිම දෙයක් කරන්න බෑ කියලා ඒ සිතුවිලි කරන කොටගෙන. Philippians chapter 4 verse 8 There's an instruction in the word of God for us. දෙවියන් වහන්සේගේ වචනේ උපදේශයක් තිබෙනවා අප වෙනුවෙන්. It instructs us that we should think certain type of thoughts. සමහර ආකාරයේ සිතුවිලි පමණක් අපි සිතිය යුතුයි කියලා අපිට උපදේශයක් තිබෙනවා. It says finally my brethren whatsoever are true whatsoever things are honest, whatsoever things are just, it goes on, pure and lovely, those things of good report, then it says, think on these things. යම් පමණ දේ සැබෑද යම් පමණ දේ ගරු කටයුතුද යම් පමණ දේ සාධාරණද යම් පමණ දේ පිරිසුදුද යම් පමණ දේ ආදරණීයද යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද ඒ දේවල් මෙනෙහි කරපල්ලා. So it gives us instruction what to think about and what not to think about. අපට මේ ස්ථානයේ උපදේශයක් දෙනවා දේව වචනේ අපි කුමක් කල්පනා කළ යුතුද කුමක් කල්පනා කළ යුතු නැද්ද කියලා. So when the word of God instructs us that means it is possible for us to do it. දෙවියන් වහන්සේගේ වචනේ අපිට මේ පිළිබඳ උපදේශයක් දෙනවා නම් ඒ කියන්නේ මේ දේ කරන්න හැකියාව තිබෙනවා. God will not tell us ask us to do something that is impossible for us to do. අපට කළ නොහැකි දෙයක් කරන්න කියලා බයිබලයේ කවදාක්වත් දෙවියන් වහන්සේ අපට කියන්නේ නැහැ. So we must be careful not to allow our mind to wander around. Emanisa api pravesam viyutu karanawak thamai apage manasata ehe mehe yanna ida denne nathuwa sitima. You know, sometimes people say my imagination is running riot. Have you heard of that? Samahara aya kiyana mage kalpanawa ehe mehe yanawa kiyala. Running riot means there's no control. ඒ කියන්නේ කිසිම පාලනයක් නැහැ සිතුවිලි වලට. You're thinking and you're going in all directions. ඔබ හිතනවා සිතනවා සිතනවා හැම දිශාවකම ඔබේ සිතුවිලි යනවා එහෙම එහෙ. As Christians we cannot afford to do that. කිතුනුවන් හැටියට අපට ඒ දේ කරන්න බෑ. As we begin to think wrong thoughts, වැරදි සිතුවිලි අපි සිතන විට we must suddenly stop and say why am I thinking like this? ඉක්මනින් අපි නතර වෙලා සිතන්න ඕන ඇයි මම මෙහෙම හිතන්නේ කියලා. We must learn to think thoughts that are helpful to us. අපට ಉಪකාරී වෙන සිතුවිලි පමණක් සිතන්න අපි තෝරා ගන්න අවශ්‍යයි. Because last week I taught you I was teaching that there are thoughts that you can process and thoughts that you can reject. අප ගිය සතියේ ඉගෙන ගත්තා සිතුවිලි දෙආකාරව තිබෙනවා අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් සිතුවිලි ඒ වගේම අපගේ මනසේ අපි රඳවාගෙන ක්‍රියාදාමයක් සිදුවෙන සිතුවිලි. The things the thoughts that you process it becomes images and it creates and it becomes real in your life. ඔබ සිතේ රඳවා ගන්නා ඔබගේ සිතුවිලි ඒ ක්‍රියාදාමය තුල ඔබ පින්තූර මැවිලා ඔබගේ ජීවිතයේ සැබෑවට සිදුවෙනවා. So your mind is so important in your life. ඔබගේ මනස ඉතාමත්ම වැදගත් ඔබගේ ජීවිතේ. The Bible says your mind is a door to your spirit. බයිබලයේ සඳහන් වන ආකාරයට අපගේ මනස තමයි අපගේ ආත්මයට ඇති දොරටුව. We know that man is a spirit. අපි දන්නවා මනුෂ්‍යයා ආත්මයක්. From the spirit the issues of life are released. ඒ ආත්මය තුලින් තමයි ඒ ජීවිතයේ විවිධ කාරණා එළියට එන්නේ. So you must be careful what enters your spirit. එමණිසා අපි ප්‍රවේසම් විය යුතුයි අපගේ ආත්මයට ඇතුල් වන දේ පිළිබඳව. So the door is important. එමනිසා ඒ දොරටුව ඉතාමත්ම වැදගත්. You know when you build a house, when you build something, the door is so important. අපි නිවසක් ගොඩ නගනකොට අපි දන්නවා ඒ දොර ඉතාමත්ම වැදගත්. When we leave somewhere people ask, did you lock the door? අපි ගෙදරින් එළියට පිට වෙලා යනකොට ගොඩක් අය අහන දෙයක් තමයි දොර වහලා දාවේ. So we are very particular about the door because from the door a thief can enter. හොරෙකුට ඇතුල් වෙන්න පුළුවන් ඒ දොර තුලින්. And it is the same with our mind. ඒ ආකාරයෙන්මයි අපගේ මනස. So our mind because it is the door අපගේ මනස දොරටුව නිසා there should be no obstruction for the right things to come into your mind. කිසිම බාධාවක් තිබෙන්න බෑ නිවැරදි කාරණා ඇතුල් වෙන්න මනස තුලට. At the same time there has to be a no entry board for those things which are not right. ඇතුල් වීම තහනම් කියලා බෝඩ් එකක් තියාගන්න අවශ්‍යයි ඒ වැරදි සිතුවිලි වලට. So there should be two boards. One board is no entry board. Boards දෙකක් තියෙන්න ඕන ඇතුල් වීම තහනම් එක බෝඩ් එකක්. The other board should be don't obstruct. No obstruction. අනිත් බෝඩ් එක තමයි කිසි බාධාවක් නැහැ. Hallelujah. Hallelujah. So God holds us responsible for the thoughts that we process. දෙවියන් වහන්සේ අපට වගකීම දීලා තිබෙනවා අප තුල ක්‍රියා කරන ඒ සිතුවිලි පිළිබඳව. So All kinds of information, all kinds of ideas come to us. Vivida aakare torotoru adahas paminenawa apata. But we must process the right ones. Namuth apage manase api niweradi torotoru pamanak kriyawata damiya yutui randawa gathi yutui. You know, my father used to say some wonderful sayings I still remember. Mage piya ita anarga kiyaman kiyenu labuwa e kale. I still remember one saying he used to say all the time. Nirantarayenma dekiyapu deyak tamai. That was in Sinhala. He said kiyanna kohoma kiwwat ahanna sibuddhen ahannona. He says the person who says however he says, the person who listens must process it. Right? So kiyanna kavurunath kiyanna kohoma kiwwat sibuddhen asiyutu. So whoever it may be, maybe he's your best friend, right? He may say it in a very convincing way, but we must learn to see that word, whether that word is in line with the word of God. ekiyena de kumak uwat ekiyena de deviyan wahansege wachaneyata anukoolada kiyala api baliya yutui. So God holds us responsible for the words, for the thoughts that we allow into our minds. apage manaseta athulwimata idadena situili pilibandawa wagakima atte apatai. In the book of Genesis chapter 6 verse 5 we look at this. Utpatti pote 6 paswana pade Genesis chapter 6, and God saw the wickedness of man was great. This was before the flood, and that every imagination of the thoughts of his heart was only evil continually. Manushyage dushtakama polovehi mahat bavat ohuge sithe kalpanawala kavara aramunat nirantarayenma napuruwa tibena bavada swamin wahanse dutuseka. Can you see that God saw the thoughts, the imaginations, the evil thoughts in people's minds? Deviyan wahanse dakka manushyage sithe ounge kalpanave tibena e dushta napuru situili. It doesn't say God saw the actions, deviyan wahanse, the evil actions of man. He saw the thoughts, the imaginations, the abhipraya, you know, the inclinations in people's hearts. Deviyan wahanse dakke manushyage kriyawa neve pitastaren siduena namuth manushyage athulanthaye abhipraya napurukama napuru dushta kalpana deviyan wahanse dakunu labuwa. Evil continually, nirantarenma digin digatama. Hallelujah. And verse 7, look at it. Hatveni pade desa balamu. And the Lord said, I will destroy man whom I have created from the face of the earth, both man and beast and the creeping thing and the fowls of the air, for it repenteth me that I have made them. Mahavisin mavanalada manushya bhumiya matu pitin natikara damannemi manushyanda murgayanda badagayana sattwayanda aakashe pakshinda natikara damannemi maknisada mama un sadu bevin tavemi kiseka. I want you to see, why did God pronounce judgment on man? Ai deviyan wahanse manushya kerahi vinishya genave. God held man responsible for his thoughts. Manda deviyan wahanse manushyata wagakima denu labuwa manushyage situili pilibandawa. God holds responsibility. God holds you and me responsible for the thoughts that we have. Obat mage jeevitheth athi situili pilibandawa wagakima deviyan wahanse deela tibenne obatath matath. You know, some people say, I don't know why, you know, I'm thinking like this. I don't know why. Samahara hitenawa ane mama dannne. I can't help it. ඇයි මම මෙහෙම හිතන්නේ කියලා මට ඒකට කරගන්න දෙයක් නැහැ කියලා. No, God wants you and me to be responsible in our thinking. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබත් මමත් වගකීම ගැනීමයි අපගේ සිතුවිලි පිළිබඳව. Let's look at another scripture in the book of Jeremiah. Jeremiah chapter 17 verse 9. අපි තවත් බයිබල් පදයක් දෙස බලන්න යනවා. Jeremiah chapter 17. The heart is deceitful above all things and desperately wicked, and who can know it? Siyallata wada sitha ravatilikarawa tibe eka dushta kamama tibe eka kaata danagannata puluwanda. Now the state of the man's heart and the mind before he comes to know Jesus Christ. Yesus wahanseva danaganna prathamen manushyage manasikatwet hadawatet tattwaya is deceitful. Ravatili karai. You know, our minds are deceitful, our hearts are deceitful. Apage manasa apage hadawata ravatili karai. But when we come to know the Lord Jesus Christ. Namuth api Yesus Kristus wahanseva piligaththahama God gives us a new spirit, a new heart. Deviyan wahanse apata aluth aathmayak aluth hadawatak denu labenawa. And through this new heart, new spirit, we can take charge of our mind. Me aluth manasikat aluth aathmay aluth hadawata thulin apata puluwan apage manasa pilibandawa palanayak genenna. And to change the way we think. Api sitena aakare emanisa wenas karanna apata hakiyawa deela thibenawa. We can stop the way we were thinking before we became a child of God. Deviyan wahansege daruwek wenna prathamen api sitapu aakarya wenas karannata hakiyawa apata deviyan wahanse deela thibenawa. And start thinking in a new pattern, new way Then, that the word of God gives us. Deviyan wahansege wachane kiya athi aakaryata aluth aakaryen sitannata api aarambha kalayutui. Now if you don't do that api e de kale naththam e your life will never change. Obage jeevithaye kavadaakwat wenas wenna yanne. You be a Christian, you be coming to church, you be for many years, but your life will not see change. Oba kitunuwek wenna puluwan sabawata enna puluwan avurudu gananawak mese paminiyat obage jeevithaye kavadaakwat wenas wanne neha. You know, last week I taught you that unless you change your way of thinking, you cannot see change in your way of life. Mama giye sathiye obata igennuwa oba sitana aakarya wenas kare naththam obage jeevana ratave wenasak kisi kalaka oba dakinne yanne neha. That's why you have many Christians and sometimes they are a stumbling block even for people to come to know Jesus Christ. Emanisa thamai oba dakinne boho kitunuan ounge jeevithaye kriya karana aakarya annaya deviyan wahanse wetata paminimata badawak wenawa. Hallelujah. Isaiah 55 verse 7. අපි බලමු යෙසාය පොතේ 55 වන පරිච්ඡේදයේ 7 වන පදයේ දෙස. Isaiah 55 verse 7. It says, let the wicked forsake his way and the unrighteous man his thoughts, not his thoughts, and let him return unto the Lord, and he will have mercy upon him and to our God, for he will abundantly pardon. 7 වෙනි පදයේ දුෂ්ටයා තමගේ මාර්ගයේද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමගේ යෝජනාද අත්හැර ස්වාමින් වහන්සේ වෙතට හැරි ඒවා උන්වහන්සේ ඔහුට අනුකම්පා කරනවා ඇත අපේ දෙවියන් වහන්සේ වෙතට ඔහු හැරි ඒවා මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමා වෙනවා ඇත. Now this is a Old Testament scripture. මේ පරණ ගිවිසුමේ බයිබල් පදයක්. Because it is speaking to the wicked. ඒ දුෂ්ට මනුෂ්‍යයා වෙතට තමයි කතා කරන්නේ. The person who was not recreated. ඒ නැවත නිර්මාණය වු නැති මනුෂ්‍යයා. But since we are now in the New Testament, we are new creation. We are recreated in our spirits. අලුත් ගිවිසුමේ සිටින කිතුනුවන් අපේ ආත්මය නැවත නිර්මාණය වී ඉවරයි. But we need to forsake our thoughts, the thinking pattern that we had before we were Christians. Namuth e kitunuwan wenna kalin tibuna e situili ratawa api wenas kala yutui. Let him return unto the Lord and he will have mercy. Let him change his mind. Let him change his thought pattern. Deviyan wahanse wetata ohu paminena vita deviyan wahanse ohu kerahi anukampa karana seka ohu namuth oun sitana aakare wenas kala yutui. And the Holy Spirit and the word of God will help us to be like that. Shudhatmanan wahanse saha deviyan wahansege wachanaya apata me aakarayen sitinnata upakara karunu labana. I remember when I became a Christian in early days 1988. 1988 mama kitunu ekuwita aarambaka kale the word of God began to change my way of thinking. Deviyan wahansege wachanaya mage sitena aakare situili wenas kara. And see, have you noticed you speak the way you think. Obage mukhen ena wachana ඔබ සිතන ආකාරයට තමයි පැමිණෙන්නේ. And your actions will follow. ඔබගේ ක්‍රියාව ඒ අනුව සිද්ධ වෙනවා. So the people in my office, my friends, they saw I was different. මගේ කාර්යාලයේ සෙනග මගේ යහළුවන් දැක්ක මගේ මාතුල වුණ වෙනස. And they were saying, "Oh, this guy, he's brainwashed. He's going to this church and they have brainwashed him." ඒ මගේ යාළුවන් කියපු දේ තමයි මෙයා මේ සභාවට යන්න පටන් ගත්තයින් පස්සේ මේ පල්ලියන්න ගියාට පස්සේ ඔහුගේ මනස මොලේ හොදලා brain wash But actually, that at that time I didn't understand. But now I say, yes, you know, that is what God does. The filthy brain that we had, the filthy thought patterns, God begins to change, wash it with His word and give us new thoughts. That's a miracle of God. Hallelujah. Oh, ඒක තමයි සිද්ධ වුනේ. ඒ අපේ මනසේ ඇති දූෂණය වෙච්ච ඒ වැරදි සිතුවිලි වෙන වෙනුවට දෙවියන් වහන්සේගේ වචනෙන් අපි සේදුවහම උන්වහන්සේ අපිට අලුත් සිතුවිලි දෙනු ලබනවා. Now in other religions also they say you have to make up your mind. You have to, so you know, people go and meditate in the jungle, you know, and they think, but there's no substance for them to change their mind. අනිත් ආගම් වලත් කියනවා අපි සිතන ආකාරය වෙනස් කළ යුතුයි කියලා. එම නිසා ඔවුන් මොකක්ද කරන්නේ? වනාන්තර වලට ගිහිල්ලා ඔවුන් ඒ භාවනාවේ එක එක කටයුතු වල යෙදෙනවා. නමුත් ඔවුන්ට ඒ නිසකකමක් නැහැ, යම් දෙයක් නැහැ, ද්‍රව්‍යයක් නැහැ ඔවුන්ට ඇදහිල්ලෙන් ඒ තුල කරන්න. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. I must renew my mind. මම මගේ මනස අලුත් කළ යුතුයි. Say I must change the way I think. ඔබ කියන්න මම සිතන ආකාරය මම වෙනස් කළ යුතුයි. Do you see how important this is? ඔබ දකින්නවද මෙහි වැදගත්කම? Hallelujah. Hallelujah. Now your thoughts affects the things and the people around you. ඔබගේ සිතුවිලි බලපෑමක් ඇති කරනවා ඔබ අවට සිටින සෙනඟ උදෙසා සහ ඔබ අවට ඇති දේවල් පිළිබඳව. Let me repeat that. Your thinking, ඔබගේ සිතුවිලි, ඔබගේ සිතීම, your thinking, ඔබගේ සිතුවිලි has effects, බලපෑමක් ඇති කරනවා on what is around you, ඔබ අවට ඇති දේවල් පිළිබඳව, the environment, ඔබගේ පරිසරය, and people around you, ඒ වගේම ඔබ අවට ඉන්න මිනිස්සුන් කෙරෙහි, because your thoughts release signals, මන්ද ඔබගේ සිතුවිලි කරන කොටගෙන යම් සංඥා සලකුණු නිදහස් වෙනවා. Your thoughts really signals. ඔබගේ සිතුවිලි සංඥා නිදහස් කරනවා. Now have you ever you know come across a situation you've been thinking about somebody? ඔබට අත්දැකලා තිබෙනවද ඔබ යම් කෙනෙක් ගැන ඔබ සිතනවා? And that person gives you a call. ඒ පුද්ගලයා ඔබට දුරකථන ඇමතුමක් දෙනවා. And you say, "උඹ නම් ලේසියෙන් මැරෙන්නේ නැහැ. මම මේ දැන් හිත හිත හිටියෝ ඇග." You won't die easily. I was just thinking about you, you say. Have you noticed that? ඒක ඔබ දැකලා තිබෙනවද? Hallelujah. You see, that is how your powerful your thoughts are powerful, is able to transmit signals. ඔබගේ සිතුවිලි එතරම් බලවත් ඔබගේ සිතුවිලි කරන කොටගෙන යම් සංඥා නිදහස් වෙනවා. And also have you noticed, now you have been thinking about something, you want to do something, ඔබ යම් දෙයක් ගැන සිතමින් සිතනෝ ඔබ යම් ක්‍රියාවක් කරන්න සූදානම් වෙනවා. Now you have not told anybody. කාටවත් මේ දේ කියලා නැහැ ඔබ. You come to a meeting or some place, somebody else says the same thing that you were thinking. ඔබ රැස්වීමකට පැමිණියහම ඔබ කල්පනා කරගෙන හිතමු දෙම වෙන කෙනෙක් කියනවා. Have you noticed that? ඔබට ඒ දේ වෙලා තිබෙනවද? You were about to speak it, but that person has spoken it. ඔබ ඒ දේ කියන්න සූදානම් වෙනකොටම ඔබ එහා පැත්තේ ඉන්න කෙනා ඒ දේම කියනවා. At the same time, if you have wrong thoughts, it will affect others around you. වැරදි සිතුවිලි ඔබට තිබෙනවා නම් ඔබ අවට සිටින අයට ඒ දෙයින් බලපෑමක් ඇති වෙනවා. It will affect people around you. ඔබ අවට සිටින මිනිස්සුන්ට ඒ දේ බලපානවා. Now if you are a person always complaining, murmuring, nirantarayen oba massively dodana kenek nam, in your thinking, obage situili wala, you always thinking, you know, bad, you always thinking nobody loves you, napuru situili veradi situili ane mata kawruwat prema karanne neha kiyala oba sitanawa nam, it affects the people around you. Obawata sitna ayatath eka balapana. You'll find nobody wants to hang around with you. Kawruwat kemathi ne antimata oba awata sitinnata. Because you're passing signals. Manda oba ekek aaka sanya nidahas karanawa. Hallelujah. Hallelujah. Have you noticed that? Obe ede dakala thiyenawada? So it's no point blaming others. You have to change the way you think. Oba annayata warada patawan epa oba sitena aakarya oba wenas kala yutui. You look at the Lord Jesus Christ. Jesus Christus wahanse desa balanna. Wherever he was, people were attracted to him. He was like a magnet. Oho yam tanakata giyada manushya Jesus wahanse wetata aakarshane una hariyata kaandamak wage. Why was that? He was able to believe in the worst sinner. මන්ද දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඒ නරකම නපුරුම ඒ පාපිෂ්ඨ මිනිස්යව විශ්වාස කරා. When a sinner came, Jesus didn't think, "Oh, here comes his sinner." His thoughts for this man was full of love and acceptance. පව් කරපු මිනිහෙක් ආවහම ඒ මිනිස්යව විනිශ්චය කරේ නැහැ. නමුත් ඒ අයවට ප්‍රේම කළා, ඒ අයව පිළිගත්තා. That's how it should be in the church. සභාවෙත් අපි ක්‍රියා කළ යුත්තේ ඒ ආකාරයට. As pastors, I should be one who would love and accept everybody in the church, no matter who they are. Sabha palakawarek hatiyata mama manushya pili aragena ounta prema kaliyutu ounge e vaatavaranaya kumakkuwat. You know, people should feel I'm accepted. You know, the thoughts about me when I come to this church is lovely. I like to be here because of that. මනුෂ්‍යයාට දැනෙන්න අවශ්‍යයි ඔවුන් සභාවට පැමිණෙනකොට මේ සභාවේ අය මා ගැන ඒ ගුණවන්ත යහපත් සිතුවිලි සිතනවා කියලා ඔවුන්ට පිළිගැනීමක් තිබෙන්න අවශ්‍යයි සභාවෙන්. I hope you are beginning to feel like that. If that was not there, come and see me. I want to say sorry. මම හිතනවා ඔබ මේ සභාවට එනකොට ඔබට එහෙම හැඟෙනවා කියලා. ඔබට එහෙම හැඟුනේ නැත්තම් ඔබ මට ඇවිල්ලා කතා කරන්න මට ඒ ගැන කනගාටුයි. Hallelujah. Hallelujah. Hallelujah. You know, we want to be more like Christ. අපි ක්‍රිස්තුස් වහන්සේ වගේ වඩා විය යුතුයි. And if everyone in the church are like that. සභාවේ හැම කෙනා මේ වගේ නම්. Can you imagine what this church would be like? හිතන්න පුළුවන් ද අපගේ සභාව කෙසේ වෙයිද? Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. So our thinking is so important. අපේ සිතන ආකාරය ඉතාමත්ම වැදගත්. You know, nowadays in sports, in teams, sports activities, අපි දැන් කාලේ ඒ තරඟකාරී ක්‍රියාවලීන් තුල there is a special manager that is appointed to motivate and to build up the mindsets of the players. ක්‍රීඩා කිරීමේදී ඒ විශේෂ පුද්ගලයෙක් පත් කළා තිබෙනවා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඒ ධනවාදී කළා ඔවුන්ට ධෛර්යය ගෙන දෙන්නට. Because they have realized if the thinking is excellent in the team, you know, their performance is going to be excellent. Manda un thir thoragena danagena tibenawa e kreeda kandayame situvili visishtanam oun kreeda karana aakarayat e aakarayatama visishtatwayata paminenna yanawa. You know, that's why the Australian team they lost in the test matches, but when they came to the other matches they won. What was the change? ඒ ඔස්ට්‍රේලියාවේ ඒ කණ්ඩායමේ වෙනසුනේ එක තරගයකදී ඔවුන් පෙරදුනත් අනිත් තරගවලදී ඔවුන්ගේ ඔවුන් දිනුවා මොකක්ද වෙනස? They invested, they spent time to rebuild, motivate their players, while our team their motivation was by, you know, tying threads in temples. මොකක්ද වෙනසුනේ ඒ ඔස්ට්‍රේලියාවේ කණ්ඩායමට ඒ කණ්ඩායම් පුහුණු කරුවන් ඔවුන්ව දිරිගැන්නුවා ධනවාදී වචන ප්‍රකාශ කරා ඔවුන්ව ගොඩනගනු ලැබුවා අපගේ කණ්ඩායම අපේ ලංකාවේ කණ්ඩායම වෙන වෙන විවිධ දේවල් කරෙහි යෙදී සිටියා නූල් බැඳ හරි Hallelujah. Even the Christians went and, you know, gave their hands to, you know, and that's a shame, isn't it? ලැජ්ජාවක් මේ නේද? And කිතුනුවන් පවා මේ දේ කරා අපේ See, your mindset as a team is so important before you enter in a battle. ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා කරන විට ඔබගේ මානසිකත්වය ඉතාමත්ම වැදගත්. Any team. ඕනම කණ්ඩායමක. Maybe it's a staff team, maybe leadership team. නායකත්ව කණ්ඩායමක් වෙන්න පුළුවන්, staff එක වෙන්න පුළුවන්. Now half the battle is won from your thinking. ඔබගේ මනසේ ඔබ සිතන ආකාරයෙන් තුලින්ම ඔබගේ ඒ තරගයේ භාගයක් දිනලා ඉවරයි. So when the Sri Lankan team, when they saw Glenn Maxwell come, they had lost the match already. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ අර පුද්ගලයා එනවා දැක්ක හැටිම ඔවුන් පෙරදිලා ඉවරයි. Maxwell. Before one ball was bowled, in their minds they knew අපිට අද වදිනවා. එක බෝලයක් එන්න කලින් ඔවුන් දැනන් හිටිය මනසෙන් වැදිලා ඉවරයි. And I feel sorry for the people in Kandy who watched that match. They thought it was a LA match. එනුවර සෙනඟ ගැන මට දුකයි. මොකද ඒගොල්ලෝ හිතුවා මේක LA ක්‍රීඩාවක් කියලා. Hallelujah. Amen. Say to the next person, the way you think is so important. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න ඔබ සිතන ආකාරය ඉතා වැදගත්. Okay, now tell the other person, the way you think about me is very important. ඔබ මා ගැන සිතන ආකාරය ඉතාමත්ම වැදගත්. Hallelujah. Praise the Lord. Prashansa veva. So know, we cannot make excuses in these things. මේ කාරණා තුල අපිට නිදහසට කාරණා දෙන්න බැහැ. Our words and actions are guided predominantly by our thoughts. අපගේ වචන අපගේ ක්‍රියාකාරකම් වැඩිපුර අපිට මඟ පෙන්වනු ලබන්නේ අපගේ සිතුවිලි කරන කොටගෙනයි. So when you think, you're thinking. ඔබ සිතනකොට සිතනවා. And then when the time comes, it just comes out of your mouth. ඒ වෙලාව පැමිණියම එක පාටම හිතේ තිබුච්ච දේ එළියට එනවා. And then you're wondering, how did I say those words? ඊට පස්සේ හිතනවා කොහොමද ඒ වචන එළියට ආවේ කියලා. And you say, I didn't mean නා මං ඒක කිව්වට මං ගණන් ගන්න එපා. Don't arithmetic, right? ගණන් ගන්න එපා. But you had those words did not come just. නිකන් නෙවෙයි ඒ වචන ආවේ එළියට. Those words came because you have been thinking about those. ඒ ආකාරයට සිතපු නිසා තමයි මුඛයෙන් ආවේ මේ වචන. And your actions follow. ඔබගේ ක්‍රියාව ඒ අනුව සිද්ධ වුණා. See, you know, some people say they do terrible things. Terrible things they do and they say I didn't think much about it. සමහර අය ඉතා නපුරු වැරදි ආකාරයට ක්‍රියා කළා. ඔවුන් ක්‍රියා කිරීමෙන් පස්සේ කියනවා මම වැඩි හිතන්න නැතුව කරේ. අනේ මම එච්චර හිතුවේ නෑ ඒ ගැන. කියලා තියනවද මම එච්චර හිතුවේ නෑ. I didn't think so much about it, no, right? But it, how did it happen? කොහොමද ඒ දේ සිද්ධ වුනේ? How did the cat jump out of the bag? ඒ පූසයි මල්ලෙන් එළියට පැන්නේ කොහොමද? Because you have been thinking about it. සිතපු නිසා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Are you receiving something? යම් දෙයක් ලබනවද ඔබ? Are you receiving something? Ask the next person, are you receiving something? Pastor is preaching good today. Pastor යහපත් ලෙස දේශනා කරන ඔබ යම් දෙයක් ලබනවද? Amen. This is not just jokes, these are spiritual truth. මේ විහිළු නෙවෙයි ආත්මික සත්‍යතාවයන්. Even in the joke there is anointing. ඒ විහිළු වල පවා ආලේපයක් ක්‍රියා කරනවා. Amen. See, the devil's target is your mind. යක්ෂයාගේ ඉලක්කය තමයි ඔබගේ මනස. He sees that if he can weaken your mind, he can make you stumble. යක්ෂයා දකින ඔබගේ මනස දුර්වල කරා නම් ඔබව ඔබට බාධා ගෙනෙන්න පුළුවන් කියලා ඔබ වටන්න පුළුවන් කියලා. The devil cannot attack you. යක්ෂයාට බෑ ඔබට පහර දෙන්න. He is a defeated foe. මන්ද යක්ෂයා පරාජිත නිසා. But he will use strategy. නමුත් යක්ෂයා යම් උපාය මාර්ග පාවිච්චි කරනවා. And his strategy is to make you think wrong. වැරදියට ඔබ සිතීම තමයි යක්ෂයාගේ උපාය මාර්ගය. Because if you think wrong, ඔබ වැරදියට සිතුවොත්, at some point you are going to speak wrong. ඔබ යම් අවස්ථාවක ඒ වැරදි සිතුවිලි කරන කොටගෙන වැරදියට කතා කරනවා. And you will act wrong. වැරදියට ක්‍රියා කරනවා. So if you speak wrong, වැරදියට කතා කරොත් The spiritual law is you will have what you speak, what you say. ආත්මික න්‍යාය තමයි ඔබ කතා කරන දේ තමයි ඔබ නෙලා ගන්න යන්නේ. Isn't it? එහෙම නේද? The Bible says you will have what you say. ඔබට තිබෙන්න යන්නේ ඔබ මුඛයෙන් ප්‍රකාශ කරන දේ පමණයි. Whatever you say, you will have. ඔබ යම් පමණ දෙයක් කියනවද ඒ දේ තමයි ඔබට ලැබෙන්නේ. So it is not Satan who will defeat you. සාතන් නෙවෙයි ඔබව මේ පරාජය ගෙනෙන්නේ ඔබගේ ජීවිතයට. It is the words that you bring out from your mouth. ඔබගේ මුඛයෙන් එන වචන අනුවයි. If you say, oh, it is not working. යම් දෙයක් ඔබ කියනවා නම් අනේ මේක හරියට ක්‍රියා වෙන්නේ නැහැ කියලා. That moment a law begins to operate. ඒ වෙලාවෙම යම් න්‍යායක් ඔබ වෙනුවෙන් ක්‍රියා කරනවා. The word that you spoke, ඔබ කතා කරපු වචන, is going to be like a seed that will give you a harvest. යම් බීජයක් වෙනවා ඔබට අස්වැන්නක් නෙලා ගන්නට. Hallelujah. Hallelujah. So you must learn to think in the right way and not allow the enemy any room. ඔබ නිවැරදි ආකාරයෙන් සිතන්න පුරුදු වෙන්න අවශ්‍යයි. එවිට ඔබට පුළුවන් යක්ෂයට කිසිම ඉඩක් නොදෙන්නට ඔබගේ ජීවිතේ. And the enemy, you know what the enemy does is he plants some thoughts in your mind. යක්ෂයා කරන දේ තමයි ඔබගේ මනසේ යම් සිතුවිලි දමනවා. And you accept it. ඔබ ඒ දේ පිළිගන්නවා. And that thought becomes a stronghold. ඒ සිතුවිල්ල ඔබගේ ජීවිතයේ බලකොටුවක් වෙනවා. You know what a stronghold is? ඔබ දන්නවද බලකොටුවක් කියන්නේ කුමක්ද කියලා? It is like a mental blockade. This stronghold is not on steel and metal. These are spiritual strongholds. Meva aatmika balakotu. That prevents you from thinking other than what the devil has planted in your mind. එවිට කුමක්ද සිදුවෙන්නේ යක්ෂයා අපගේ මනසේ දමා ඇති සිතුවිලි වලට අමතරව අපි දෙවියන් වහන්සේගේ කාරණා සිතන්නේ නැහැ. In Ephesians chapter 6 verse 12. එපිසපොතේ 6 12 වෙනි පදේ. Ephesians chapter 12. එපිසහයේ 12. For we wrestle not against flesh and blood, but against principalities, against powers, against rulers of the darkness of this world, against spiritual wickedness in high places. මක්නිසාද අපේ පොරබැඳීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලා දෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. 2 Corinthians chapter 10 verse 4 and 5. Now look at this scripture. අපි පෙරලා ගනිමු 2 කොරින්ති පොතේ 4 වන පරිච්ඡේදයේ 10 පරිච්ඡේදයේ 4 සිට 5 වෙනක. It says, for the weapons of our warfare are not carnal but mighty through God pulling down strongholds. Here it's mentioned the strongholds. මක්නිසාද අපේ යුදායුධ මානසික නොවේ එහෙත් ඒවා බලකොටු බිදහෙලීමට දෙවියන් වහන්සේ ඉදිරිපිට බල සම්පන්නය. Now what are these strongholds? මොකක්ද මේ බලකොටු කියලා කියන්නේ? They are the strongholds in your mind. ඔබගේ මනසේ ඇති බලකොටු. Which the enemy has put in your mind. යක්ෂයා තමයි මේවා දාලා තිබෙන්නේ ඔබගේ මනසේ. And you are hemmed up. You know these strong because the strongholds you cannot move out. And enjoy the blessings of God. මේ බලකොටු නිසා යක්ෂයා දමා ඇති ඔබට ඔබගේ ජීවිතය නැත්නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඔබගේ ජීවිතයේ ඔබට භුක්ති විඳින්න බෑ. But praise God, God has given us weapons to pull down these strongholds. නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා උන්වහන්සේ අපට ආයුධ දීලා තිබෙනවා මේ බලකොටු බිඳහෙලන්නට. Next verse. ඊළඟ පදේ. Casting down, look at this, casting down imagination, every high thing that exalted itself against the knowledge of God and bringing into captive every thought to the obedience of Christ. අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල්ද බිඳහෙලා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වාල් කර දෙමුව. So you know these thoughts they become imaginations. They are thoughts and imaginations that goes higher than God. මේ සිතුවිලි මේ කල්පනාවල් ඒ දෙවියන් වහන්සේට වඩා ඉහළින් යනවා. They are like attitudes in our mind. අපගේ මනසේ ඇති ආකල්ප වගේ. And we are unable to hear what God is saying because these thoughts are blocking us. දෙවියන් වහන්සේ කියන දේ අසන්නවත් අපිට බැරි වෙනවා මොකද මේ සිතුවිලි අපට බාධා වෙනවා. For instance, උදාහරණයක් වශයෙන් you know someone might think I'm not going to be a successful person in my life. යම් කෙනෙක් හිතන්න පුළුවන් මගේ ජීවිතේ කවදාක්වත් මම සාර්ථක වෙන්නේ නැහැ කියලා. Because my grandfather was poor and unsuccessful. මන්ද මගේ සීයා ඉතාමත් අසාර්ථක කෙනෙක් දුගීව සිටපු කෙනෙක් නිසා. My father was eternally in debt. මගේ පියා නිරන්තරයෙන්ම ඒ ණය බරින් තමයි සිටියේ. And now this is the way I'm going to be also. ඒක නිසා මගේ ජීවිතෙත් එහෙම වෙන්න යනවා. Now this thought has become a stronghold in your mind. මේ සිතුවිල්ල ඔබගේ මනසේ බලකොටුවක් බවට පත් වෙලා. And every time you try to do something, ඔබ යම් දෙයක් කරන්න උත්සාහ කරන හැම අවස්ථාවකදීම ඒ අසාර්ථක වෙනවා. Because that is what you have been thinking all the time. මන්ද ඒ දේ තමයි ඔබ නිරන්තරයෙන්ම සිතලා තිබෙන්නේ. You know, God wants to give you his riches, his blessings. දෙවියන් වහන්සේගේ කැමැත්තුන් වහන්සේගේ ආශිර්වාද වස්තුන් ඔබට දීමයි. But the strongholds are holding you back. නමුත් ඒ බලකටු කරන කොටගෙන ඔබව පසුබසිනවා. I've heard also some other people say like this. මේ ආකාරයෙන් සමහර අය කියනවා Pastor, whenever I'm going to get something at the last minute it goes the other way. පාස්ත මට යම් දේවල් ලැබෙන්න ඔන්න වෙන්න තියෙනකොට අනිත් පැත්තට ඒ දේ සිද්ධ වෙනවා කියලා. Oh that I was going to sell this land and the buyer also came everything was but the next day he didn't come. මම මේ ඉඩම විකුණන්න ඔක්කොම සූදානම් කරලා තිබුණා. ඒ වුණාට අන්තිම මොහොතේ ආවේ නැහැ මේ මිලදී ගන්න. And he said I knew it will happen. මම හිතුවා ඒ දේ වෙයි කියලා. Every time it happens to me only no. මටම නේ දේ වෙන්නේ කියලා කියනවා. Have you heard of people saying like that? ඔබට ඇහිලා තියෙනවද මිනිස්සු ඒ ආකාරයෙන්? How many people came to see me to get married? කී දෙනෙක් ආවද මාව බලන්න විවාහ වෙන්න? I don't have to say the rest of it. ඉතුරු හරිය කියන්න අවශ්‍ය නැහැ මට. And these kind of things are blocks in your mind. මේ වගේ කාරණා ඔබගේ මනසේ ඇති බාධාවන්. Maybe somebody said to you. යම් කෙනෙක් ඔබට කියන්න ඇති. Maybe superstition. Have you heard of superstition? ඔබ මිත්‍යා මත වෙන්නත් පුළුවන්. You know my father used to be very superstitious before he was a Christian. කිතුනෙක් වෙන්න ප්‍රථමයෙන් මගේ පියා ඊටම මේ මිත්‍යා මතවල රැඳී හිටියා. අන්න හුණත් කියනවා ඒක. If he says something and the huna makes a chuk chuk noise. Gecko. Yeah. Huna ඔක්කොම අල්ල දන්නවා. ඉංග්‍රීසි වචනයක් කෝන්නේ නැහැ ඒකට. And you know your life is ruled by the huna. ඔබගේ ජීවිතය that poor huna he's wondering how to keep alive himself. හුනාගේ ක්‍රියාවන් ඔබගේ ජීවිතය පාලනයට ඉඩ දෙනවා. Hallelujah. People do that. I remember my father those days when before he goes to work මගේ පියා රැකියාවට යන්න කලින් he will wait near the gate. ඒ ගේට් එක ළඟ හිටගෙන ඉන්නවා පොඩක්. And he will look who is coming on the road. කවුද පාරේ එන්නේ කියලා බලාගෙන ඉන්නවා. If he sees a person, I see how quickly inside the house. හොඳට ඇඳගෙන ලස්සනට ඉන්න කෙනෙක් දැක්කේ නැත්තම් ඊට ඉක්මනින් ආපහු ගෙදර එනවා. He'll wait for that, I don't know what sort of person, that arasanta danta munathiyen ekkene. And then only he say, I'm going, bye, and he will go. Ewage yahapat penumak athi kenek dakkot vitharai ohu rakiyawata hari bala giye pitat wenawa. Now even after he became a Christian, some of these things he was still doing. Tawamath me de kara ohu. And sometimes it's the problem with Christians. Kitunuwange prashnayak thamai meka. අර බාධා වෙනවා කියලා they interpret the bada in some odd ways. ඒ එක එක ආකාරයට ඒ බාධාවන් ඔවුන් අර්ථකථනය කරනවා. කාලේ දැන් the horoscope and the time මේක රාහු කාලේ හොඳ නැහැ. You know if you go to the western countries they don't look at any time. The any time is good for them. They do it and they are successful. බටහිර රටවල් වලට ගියහම ඔවුන් කිසිම වෙලාවක් බලන්නේ නැහැ. ඕනෑම වෙලාවක ඔවුන් ඕනෑම දෙයක් කරාම ඒ දේ සාර්ථකයි. Hallelujah. Hallelujah. You know why are we in this bondage? Ai api me rate aye me bandane sitinne. As Christians, we need to bring down those strongholds. Kitnuan hatiyete e balakotu api binda helanna avashyai. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise God. I'm going to stop here. I've exceeded the time. Where is the guitar? I didn't hear the guitar. Okay. Shall we stand? Api nagi sitimu. Thank you, Father. Praise God. Jesus. Hallelujah. Hallelujah. Has God spoken to you? Deviyan wahanse obata katha karada. In a strongholds are mental walls. Balakotu kiyala kiyanne obage manase athi seemawan that contains you. That keeps you contained to prevent people and prevents you from advancing in the things of God. මේ දේ කරන කොටගෙන දෙවියන් වහන්සේගේ කාරණා තුල ඉදිරියට යෑමෙන් ඔබව වළක්වනු ලබනවා. Don't allow the enemy to do that. යක්ෂයාට ඉඩ දෙන්න එපා මේ දේ කරන්න. You know as we listen to these words, these messages, it is God's going to illuminate your mind to see and to think differently. දෙවියන් වහන්සේගේ මේ තේමාව යටතේ අපි මේ උන්වහන්සේගේ වචනය අහන විට දෙවියන් වහන්සේගේ වචනය ලෝකයේ කරන කොටගෙන අපි සිතන ආකාරය වෙනස් වෙන්න යනවා. You God has blessed you. You are blessed already. දෙවියන් වහන්සේ ඔබට දැනටමත් ආශිර්වාද කළා ඉවරයි. Say I'm blessed. ඔබ කියන්න මම ආශිර්වාදලත්. You're blessed. මම ආශිර්වාදලත්. I begin to think excellent thoughts. ඔබ විශිෂ්ට සිතුවිලි සිතන්න ආරම්භ කරන්න. Excellent thinking will result in excellent life. ඒ විශිෂ්ට සිතුවිලි කරන කොටගෙන විශිෂ්ට ජීවිතයක් දෙවියන් වහන්සේ අපට දෙනවා. You know, don't always pick your faults of other people. නිරන්තරයෙන්ම අන් අයගේ වැරදි ඔබ බලන්න එපා. You know, some people are like that. They're always looking for other kuda, anithayage ada bala bala inna. You know, think good of other people. අන් අය පිළිබඳ යහපත් දේ පමණක් ඔබ සිතන්න. Think good of other people. අන් අය පිළිබඳ යහපත් දේ පමණක් ඔබ සිතන්න. You see, your thinking affects your home as well. ඔබගේ සිතුවිලි ඔබගේ නිවසටත් බලපානවා. Even the furniture and your place where you see, when I came home after some time, when I came home, I felt this is my home. There's no place like home. මම කාලෙකට පස්සේ මගේ නිවසට ආවහම මට දැනුණ දේ තමයි මගේ නිවස මගේ ගෙදර වගේ කිසිම තැනක් නැහැ මට කියලා. There's a chair that I stay to pray early morning. There's no place like that. When I sit there, the presence of God just comes. මම නිවසේ යාඥා කරන තැනක් තිබෙනවා. උදෑසන නැගිටලා මම ඒසානේ වාඩි වුණාම පුදුම විදියට දෙවියන් වහන්සේගේ අභිමුඛය මට දැනෙනවා. Because even the chair, that place has received my thoughts. මන්ද ඒ පුටුව, ඒ ස්ථානය, මේ කාමරයත් මගේ සිතුවිලි පවා රඳවාගෙන තිබෙනවා. Hallelujah. Hallelujah. You know, don't underestimate your thinking. ඔබගේ සිතුවිලි ඔබ සුළු කොට සලකන්න එපා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. We can build great homes, great families. අනර්ග පවුල්, අනර්ග නිවෙස් අපිට ගොඩනගන්න පුළුවන්. Great staff teams, great leadership teams. අනර්ග නායකත්ව කණ්ඩායමන් staff එක අපිට ගොඩනගන්න පුළුවන්. As we change the way we think. අපි සිතන ආකාරය වෙනස් කළ විට. Amen. Amen. Praise God. Just lift up your hands. ප්‍රශංසා වේවා අපගේ දෑත් අපි ඔසවමු උන්වහන්සේට. You know, say, Lord, I give you my thoughts. පියාණනි මගේ සිතුවිලි මම ඔබ වහන්සේට බාර දෙනවා. Come and rule. Be the ruler, be the Lord of my thinking. ස්වාමිනී මගේ සිතන ආකාරය තුල ඔබ වහන්සේ පාලනය කරන්න. Teach me how to think. ස්වාමිනි මට උගන්වන්න මම සිටිය යුතු විදිය. And transform me. මගේ ජීවිතය පරිවර්තනය කළ මැනව. So that I will be not like a person in this world. මම ලෝකයේ ආකාරයට ලෝකයේ මිනිසයා වගේ නොවන පිණිස. So that I be a mature son of God. ස්වාමිනී මම පරිණත දෙවියන් වහන්සේගේ දරුවෙකු වන පිණිස. Possessing everything and the inheritance that you have given me. දෙවියන් වහන්සේ දී ඇති උරුමය අත්පත් කරගනිමින්. We be possessors of this land. මේ දේශය අත්පත් කරගන්න මිනිසයන් වෙන පිණිස. Hallelujah. Let's speak in tongues. Zidebushanta. අනේ භාෂාවෙන් කතා කරමු. Lebunzara baba santa. Oramando korama. Yendebobushi kerebunzara. Baranto ramandara. Randibunzara karamando la bashentiri. Kandara bokorala baba. Yirebabunzara. Eramando roko. In the mighty name of Jesus. Jesus wahansege palaba baba sandara la bari. Oramando. Hallelujah. Hallelujah. Thank you master. Renaban zidenebo shikele demonza. Oh, I have the mind of Christ. Mata Christ swahansege manasikathwa. I have a sound mind. Hallelujah. Pahedili manasak mata thibe. Oh, kiya sitinna mata swamin wahansege manasa thibena. Oh, hallelujah. Devian wahansege manasa mata thibena. I have a sound mind. Mata pahedili manasak thibena. I have an excellent mind. Mata visishta manasak thibena. Hallelujah. Redebo bonzola la baribo bo shantara. Thank you Lord. That my mind is anointed. Hallelujah. Suti swamini mage manasa aalepalak nisa. Hallelujah. Speak it, say my mind is anointed. Obede mukaya arala prakasha karanna mage manasa aalepalak. No more bad thoughts. තවදුරටත් වැරදි සිතුවිලි නැහැ. No more defeated thoughts. පරාජිත සිතුවිලි නැහැ. No more poverty thoughts. හිඟ දුගි සිතුවිලි නැහැ තවදුරටත්. No more evil thoughts. ඒ නපුරු දුෂ්ට සිතුවිලි නැහැ. In the name of the Lord Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. In the name of the Lord Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. රීදේ බෝ බෝ ශන්තරරබා. ඕ රබකකකරලා.